රටේ මුදල් පිළිබඳ බලය තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව පාර්ලිමේන්තුව. නමුත් පසුගිය කාලයේ ඔබතුමන්ලා දන්නවා හයවැය ලේකණේ ඉඳන්ම මුදල් ඇමතිවරයා මීට පෙර ඉතිහාසයේ කිසි දවසක පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කරන්නේ කිසිම හිරිකිතයකින් තොරව අසත්‍ය ප්‍රකාශ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ අයවැය ලේඛනයේ සම්පූර්ණයෙන් විහිළුවක් බවට පත් වෙලා සංශෝධනය වෙලා තිනවා මුළු රටම අවුල් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට අසත්‍ය කියලා ඇත්ත කතා කරන්න නැතුව කටයුතු කිරීම නිසා ඉතින් එතුමාට මේ මුදල් අමාත්‍ය ධුරය කටයුතු කරන්න අසීරුයි. අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට මන්ත්‍රීවරුන්ට එතුමාට විරුද්ධව ඡන්දෙ දෙන්න කිව්වොත් රාස් ඡන්දයක් තියලා ඒ සියලු දෙනාත් මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දෙ දෙන. ඒක තමයි ඇත්ත. අපි 37 දෙනයි අසංගලේ විශ්වාස භංගයකට එහෙම